มพระบุญดังพระบุญยันติสดาโกตมะสาวกังเยสันติวาจรันโตเจภาวนายรโตมโนสาธุสาธุสาธุสรัทธาวันต์ปินตุนีเมเวลาที่เดลทีเอ็นเน่บาฮานาเวดสัทธานายทิ้งปินตุนข้าเลกปัตตังบาฮานาวัตเนบุรุเอจปินตุนวิเดียต์ඔ බ ට අ ද ් ද හ ි ම ් ත ි ය න ම ් භාවනාව ගැන ඉතින් භාවනාව කියන එක වර්තමානයේ ලෝකේ බොහෝ දෙනා පුරුදු කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා විශේෂයෙන් අතීතයේ ආගමික ස්ථානවල විතරයි පුරුදු කරේ භාවනාව දැන් ගුවන්තොටුපළවල වෙන් කරලා තියෙනවා බොහෝ තැන්වල භාවනා කරන ස්ථානය විශ්වවිද්‍යාලවල පාසල්වල සිරගෙවල්වලබොහෝ තැන්වල භාවනාවට වෙනම කාලය වෙන් කළා තියෙනවා වෙනම ස්ථාන වෙන් කළා තියෙනවා බෞද්ධ අබෞද්ධ හැම දෙනාම මේ භාවනාවෙන් ප්‍රතිඵල ගන්න කාලයක් වර්තමානයේ ඉතින් ඒ අතර අපි හුඟක් වාසනාවන්තයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවකයන් විදියට මේ භාවනාව වඩාත්ම නිවැරදිව කොහොමද කරන්නේ ඒ කියන්නේ සංසය ඉහිලීම ලබා ගන්න කොහොමද කියන එක අපි දැනගන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවාවිශේෂයෙන්ම භාවනාවෙන් කරන්නේ අපේ හිතේ තියෙන අකුසල සිතුවිලි දුරු කිරීමයි කරන්නේ. හිතට යම් කිසි අවස්ථාවක අසහනයක්, දුකක්, පීඩනයක් තියෙනවා නම් ඒකට හේතුව තමයි හිතේ අකුසල චේතනාවක් ඒ වෙලාවේ තියෙනවා. එක්ක කවුරු හරි ගැන අමනාපයක් නැත්නම් යම් කිසි දෙයක් ගැන දැඩි ආසාවක් එහෙමත් නැත්නම් මෝහය කියන මුලාව කියන කාරණේ.අවිද්‍යාව කියන කාරණය මෙන්න මේ ලෝභ දෝෂ මෝහ කියන අකුසල විතරක තුන තමයි අපේ හිතට නිරතුරුවම පීඩාගෙන දෙන්නේ. ඒ අතරිනොත් ප්‍රධානතම දේ තමයි අපේ හිත අකුසල චේතන ඇතිවන්නටත් හිතට දුක ඇතිවන්නටත් හේතු වන ප්‍රධානතම දේ තමයි සිහිය සහ නුවණ කියන දෙක නැතිකම. මොකද සිහිය සහ නුවණ කියන දෙක නැතිකම කියලා කියන්නේ?අපේ හිතට යම් සිතුවිල්ලක් එනකොට අපි දැකපු දෙයක් ගැන, අහපු දෙයක් ගැන, රස විඳපු දෙයක් ගැන, කෑම කාපු දෙයක් ගැන අපට හිතෙනකොට අපට ඒ සිද්ධිය ඒ මොහොතේ සිදුවන දෙයක් වගේ තමයි පේන්නේ. අපිට දැන් කවුරු හරි එක්ක අපි අමනාපයක් ඇති වුණා නම්, කවුරු හරි අපට බැන්න නම්, ඒ සිද්ධිය සිහිපත් කරනකොටම අපට හිතෙන්නේ.දැන් මේ මොහොතේ සිද්ධිය සිදු වෙනවා කියලා වගේ අපට හිතෙන්නේ නැහැ දැන් ඇත්තටම සිදු වෙන්නේ අපේ මනසම දැන් අපි සිහිපත් කිරීමක් කියන එක අපට බොහෝ විට අමතක වෙනවා ඒ වගේම යමක් දැකලා දැඩි ආශාවක් තමයි ඇති වුණා නම් මේ මොහොතේ සිහිපත් කරනකොටම අර කලින් Taman දැකපු ඒ සිටුේෂන් එක එහෙම තමයි මතක් වෙනවා මතක් වෙනකොටම අපට හිතෙන්නේ ඒ සිද්ධිය දැන් සිදු වෙන දෙයක් කියලාඅපි ගෙමු කවුරැයි ලස්සන කෙනෙක් අපි දැක්කයි කියලා හොඳට ලස්සනට කොණ්ඩෙත් පීරලා හොඳට ඇඳුම් ඇඳලා ඉන්න හොඳ ලස්සන කෙනෙක් hina වෙවෙ ඉන්න අපි දැක්කා. ඒ දැකපු සිද්ධියක් අපට පස්සේ ලාකාවේ මතක් වෙනවා. මතක් වෙනකොටම ඇතමිට හිතට රාගයක හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන අවස්ථාවේ ඇත්තෙම අපට මතක් වෙන්නේ අතීත සිද්ධිය. දැන් වර්තමාන සිද්ධිය නෙවෙයි.වර්තමාන මේ මොහොතේ ඇතැමිට ඒ ලක්ෂණය කෙනාගේ නැති වෙන්නත් පුළුවන්. ඒකන ඇතැමිට මේ වෙලාවේ බාත්รูම් එකේ නාන වෙන්නත් පුළුවන්. අර සිද්ධිය නෙවෙයි ඇත්තටම අපට මතක් වෙන්නේ අර තමන්ගෙම හිතයි තමන්ගෙම මයින්ඩ් එක තමයි දැන් මේ රීඩ් කරන්නේ. අපට හරියට සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් දැන් මේ සිදුවෙන්නේ තමන්ගෙම හිතම තමන් බැලීමක් කියන එකඅපි අර අතීත සිතවිල්ලෙහි සිද්ධියෙහි හිත බැසගන්නේ නැහැ. අපට සම්පූර්ණ මේ සිද්ධිය නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ හැකියාව ඇති කිරීම තමයි සම්පූර්ණයෙන්ම බුදුදහමේ භාවනාවෙන් කරන්නේ. මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක පැත්තකින් මේ දුක ඇති වෙන හැටි. හිත අකුසල චේතනා ඇතිවන ආකාරය ගැන හොඳට ධර්මානුකූලව දැනගන්නට ඕන. අනිත් පැත්තෙන් හිතට කුසල චේතනා සිදුවන විදියට හිත කුසල් සිතුවිලි වල වැඩි කාලයක් යොමු කරන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය ආදී කුසල අරමුණක, සමත භාවනා අරමුණක සිත බොහෝ කාලයක් පුරුදු කරන්නට ඕන. එහෙම පුරුදු කිරීමේ ආනිසංස විදියට අපට අර හිතට එන අකුසල සහගත සිතුවිලි එන්න තියෙන කාලය ටිකෙන් ටික අඩු වෙනවා. අපි නිතරම මෛත්‍රිය වඩනවා නම්, නිතර බුදුගුණ භාවනා වඩනවා නම්, නිතර ආනාපාන සතිය වඩනවා නම්, අපට අපි දැකපු වහපු දේවල් ගැන තියෙන අර අකුසල චේතනා සහිත සිතුවිලි හිතට එන කාලය ටිකෙන් ටික අඩු වෙනවා. ඇතැම් විට අපේ ජීවිතයේ කරන්න බැරි වෙච්ච දේවල් ගැන අපට දුකක් ඇති වෙනවා. අනේ මට අපේ ඥාතිවරයා අම්මා තාත්තා ඉන්න කාලේ මට මේ දේ කරගන්න බැරි වුණා කියලා සමහර විට හිතෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙන විදියට හිත දුකටපත් වෙන එන කරුණ අඩු වෙනවා. තමන් මේ වගේ නිස්සරම කුසල චේතනාවක් ඉන්නවනම්, බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනා ආදී භාවනාවක් ඉන්නකොට ඒ භාවනාවේ තියෙන මානසික සුවය තමන්ට දැනෙනවා. ඒ සුවේ දැනීමත් එක්ක තමන් ටික ටික ඒකට යොදන කාලය වැඩි කරනවා. වැඩි කරන්න වෙන්නේ අර හිතට පීඩා දෙන්න එන අරමුණු වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒක තමයි මූලික පදනම. ඒ විතරක් නෙවෙයි, ඒ එක කුසල අරමුණක සිත තබා ගන්න තමන් දක්වන දක්ෂතාවය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. ඇත්තටම අපේ දක්ෂතාවය කියලා කියන්නේ අපි කොච්චර සතුටෙන් ඉන්න දක්ෂද කියන කාරණය මතයි. අපි කොයිතරම් දුරට හිත සතුටෙන් තියාගන්නවද කියන එක තීරණය වන්නේ අපේ හිත කොයිතරම් දුරට හිත කුසල අරමුණක වැඩි වේලාවක් තමන් තියාගන්න දක්ෂද කියන කාරණය මත. තමන්ට කොච්චර ධනෙ තිබුණත්, තමන් ජීවිතේ කොච්චර වැඩපල කළ තිබුණත්, තමන්ට කොච්චර අධ්‍යාපන සුසුමන් තිබුණත් ඒ කිසිදු දෙයක් නෙවෙයි තමන්ගේ සාර්ථකත්වයේ හේතුව. තමන්ගේ සම්පූර්ණ සාර්ථකත්වය කියන්නේ තමන්ගේ හිතට දැනෙන මානසික සුවය. ඒ මානසික සුවය තීරණය කෙරෙන්නේ මෙන්න මේ වගේ සමත කුසල අරමුණක තමන් හිත තබා ගන්න වාරයේ ටිකෙන් ටික වැඩි කරන්නට ඕන. ඒක එක පැත්තකින් කරන්නට ඕන. අනිත් පැත්තෙන් සති සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක දිනු කරන්නට ඕන. ඒක බුදුදහමේ සුවිශේෂ කාරණයක්. මොකද සමතේ දිනු කිරීමේ කාර්යය බුදුදහමෙන් පිටස්තරවත් අපට දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනුත් සමහර අය හිත හුඟා කාලයක් කුසල අරමුණවල තියාගෙන දක්ෂ වුණා. සාමාන්‍ය කාලයක් නෙවෙයි, මහා කල්ප 84,000කට සිත නොවෙනස් වන ආකාරයට සමතේ තුල ස්ථාවර කරගන්න දක්ෂ වෙච්ච ඒ කාලේ හිටියා. මහා කල්ප 84,000කට හිතනවත් බැරි තරම් දීර්ඝ කාලයක්. ඊටාම දීර්ඝ කාලයකට වරක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඒ වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක් තමයි 84,000ක් මහා කල්ප 64,000ක් කියලා කියන්නේ. ඉතින් ඒ තරම් දීර්ඝ කාලයකටත් හිත සමාධිමත් කරගත්තත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ කියා දක්ෂයෙක් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලය තුල කෙනෙක් දක්ෂද කියලා තීරණය කරන්නේ සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් කියන කාරණා දෙක වඩන්නට කොච්චර දක්ෂද කියන කාරණේ මත. සතිපට්ඨානය කියලා කියන්නේ වර්තමානය තුල ප්‍රසන් මොමන්ට් එකේ ඉඳගෙන තමන්ගේ කයත් තමන්ගේ සිතත් ගැන නුවණින් බැලීම. දැන් තමන්ගේ ශරීරයේ මොන විදියටද තියෙන්නේ, මොන ඉරියව්වද තියෙන්නේ, ශරීරයෙන් දැන් මොකද කරන්නේ, තමන්ගේ හුස්මට දැන් මොකද වෙන්නේ, මේ ශරීරයේ සකස් වෙලා තියෙන සතර මහා භූත රූපවල ස්වභාවය මොකද්ද, ඒව හැදලා තියෙන්නේ කොහොමද, තමන් ඉන්න ඉරියව් හතර ගැන, ශරීරයේ සකස් වෙලා තියෙන කෙස් ලොම් නියදත් ආදී මේ කුණප කොටස් 32 ගැන, මෙන්න මේව ගැන හොඳට නුවණින් තමන් බලනවා. අන්නේ බැලීමත් එක්කම තමන්ගේ හිත පිටස්තරයට අකුසලයට දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. වර්තමානය තුල තමන්ගේ හිත එන්න එන්නම සිහිය දිනු වෙනවා. සිහිය විතරක් නෙවෙයි බුදුදහමේ කියන්නේ, සිහිය දිනු කිරීමට කියන්නේ සතිපට්ඨානය කියලා. ඒ වගේම සතිපට්ඨාන භාවනා කියලාත් කාරණයක් බුදුදහමේ සඳහන් වෙනවා. මේක තමයි වැදගත්ම කාරණේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කය ගැන හිත ගැන බලාගෙන හිටියාම ඔක්කොම හරියි කියලා. නමුත් එහෙම එකක් බුදුදහමේ කියන්නේ නැහැ. නිකම් බලාගෙන හිටියට විතරක් කෙලස් නැති වෙන්නේ නැහැ. ධම්මානුපස්සනාවේදී තාම පැහැදිලිව සඳහන් කරනවා නීවරණ ගැන ස්කන්ධ ධාතු ආයතන සත්ත්වබෝධ්‍යංගාදී මේ කරුණු නුවණින් මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරොත් තමයි තියෙන කෙලෙස් දුරු වෙන්නේ, අනාගතයට එන කෙලෙස් නැති වෙන්නේ, තියෙන කුසල් වැඩි වෙන්නේ. ඒ වගේම තව තවත් අවිද්‍යාව දුරු වෙන්නේ කියන කාරණේ ඉතාම පැහැදිලිව දැක් වෙනවා. එනිසා එකාතකින් සිත පිළිබඳ අවධානය යොමු කරලා අනිත් අතින් සඳහන් කරනවා සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියන කාරණය සඳහන් කරනවා. තමන්ගේ කය, සිත, වේදනා, සිතවිලි කියන මේ දේවල් හටගන්න ආකාරය හොඳට බලනවා. හේතු නිසා හටගන්නවා මේක, හේතු නිරුද්ධ වීමෙන් එතරම් නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා තමන් දකිනවා. අන්නේ දැකීමත් එක්ක එන්නේම මොකද්ද වෙන්නේ? තමන්ගේ හිතේ තමන්ට අන්තිමටම පේන්න ගන්න ඇත්තටම ඇති වෙන්න තියෙන මොකද්ද? මේ ස්කන්ධ පංචකයක් හට ගන්නෝ එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. අපේ ජීවිතේ හරියට පින්නතුණි අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එක අපි විවිධ ආකාරයට අර්ථ විග්‍රහ කරනවා. එක උපමාවක් තමයි අයිස්බර්ග් එක අපි යොදාගන්නේ. අයිස්බර්ග් එකක් කිව්වහම වතුරෙන් උඩට පේන්නේ බොහොම ටිකයි අපට. වතුරෙන් යට හුඟක් දේවල් එකේ කොටසක් තියෙනවා. අන්න ඒ වගේ තමයි අයිස්බර්ග් එකෙන් උඩ තියෙන කොටස වගේ තමයි අපේ ජීවිතයේ මේ පේන දේවල් ටික. තමන්ගේ ඇඳුම් පැනදුම්, දරුවන්, ඥාතීන්, මේ මල් පහන් ආදී පිළිම වහන්සේලා, මේ පේන දේවල් ටික තමයි අර උඩින් තියෙන දේවල් ටික. අයිස්බර්ග් එකේ උඩ කොටස වගේ. නමුත් අයිස්බර්ග් එකේ යට තියෙන්නේ මොනවද? අයිස්බර්ග් එකේ යට තියෙන්නේ ස්කන්ධ පංචකය කියන එක. පංච උපාදාන ස්කන්ධය කියන එක. රූප, වේදනා, සංඥා, සංඛාර පහ තමයි යටින් තියෙන්නේ. රූප කිව්වහම සතර මහා භූත රූප. ඒකට අදාළව තියෙන උපාදාය රූප ටික, වේදනාවල් ටික, සංඥා ටික, සංඛාර ටික, විඥාන ටික තමයි යටින් තියෙන්නේ. ඒ යටින් තියෙන ටික අපට පේන්නේ නැහැ. ඒකෙන් නිර්මාණය කළ දීපු බාහිරට පේන දුව, පුතා, අම්මා, තාත්තා, පන්සල, මේ මල් පහන්, මේ උඩ ටික තමයි අපට ලෝකෙ විදිහට පේන්නේ. ඒ ලෝකෙ විදිහට නිර්මාණය කළ දෙන්නේ අර යටින් තියෙන ස්කන්ධ පංචකය අර වැඩි කොටසක්, වැඩි පරාසයක් තියෙන අයිස්බර්ග් එකේ යට ටික වගේ යට තමයි ස්කන්ධ පංචකය තියෙන්නේ. එතකොට බුදුදහමෙන් අපට කියන්නේ අන්නේ අයිස්බර්ග් එකේ යට ටික අවබෝධ කරගන්න තමයි අපට උපදෙස් දෙන්නේ. ඒ ටික අවබෝධ කරගත්තට පස්සේ අපි අර උඩ තියෙන කොටස ගැන අපි එච්චර දුක් වෙන්නේ නැහැ. ඇයි? ඇත්තටම උඩ තියෙන එක යථාර්ථය නෙවෙයි. උඩ තියෙන කොටස මායාවක් වගේ. දැන් අපි කෙනෙක් කියලා දැන් ඔබ මේ හාමුදුරුවෝ කියලා ඔබ ඇතැම් විට පුද්ගල සංඥාවේ මේ රූපයෙන් දිහා බලන්න පුළුවන්. ඇතැම් විට මේ පේන හාමුදුරුවම දැන් අපවත් වුණොතින් ඊට පස්සේ හාමුදුරුවෝ කියලා කියන්නේ. දැන් ඔබ සත්‍යයක් පුද්ගලයෙක්, බොහොම ගරුකල යුතු පුද්ගලයෙක්, හාමුදුරු කෙනෙක් ආදී වශයෙන් ඔබ හිතනවා. ඒ හිතන රූපයම බලන්න සුළු මොහොතකින් විඥානය මේ ශරීරයෙන් ගෙන් වුණොත් මොකද වෙන්නේ? අර තියෙන ඔක්කොම ආකල්පටක නැති වෙනවනේ. ඇත්තටම මරණයෙන් පස්සේ ඇතිවන ස්වභාවයක් විතරක් නෙවෙයි, දැනුත් ඒකමයි වෙන්නේ. දැන් වෙන්නේ මේ බාහිර රූපය කියලා තියෙන සතර මහා භූත රූප ටික විතරයි. දැන් මම කරපු කියපු දේවල් වලින් ඔබ නිර්මාණය කළේන චිත්‍රය තමයි දැන් ඔබ හිතන්නේ මං ගැන. ඇත්තටම මේ රූපයට අදාළ දේ නෙවෙයි. මේ රූපය ඇසුරු කළා ඔබේ මනසේ ස්වභාවයට අනුව හිතාගෙන ඉන්න දේ තමයි ඔබ මාව හඳුනනවා කියලා කියන්නේ. අනිත් හැම දෙයක්ම ගැන මේකයි පේනතුනි. ඔබ දරුවා කියලා හිතුවත්, ඔබේ වාහනය කියලා හිතුවත්, රැකියාව කියලා හිතුවත්, වැඩ කරන තැන කියලා හිතුවත්, යහළුවෙක් කියලා හිතුවත්, ඒ හැම දෙයකම ස්වභාවයත් මෙන්න මේක. ඒ අත්දැකීම කියලා කියන්නේ අර අයිස්බර්ග් එකෙන් යට තියෙන කොටස වගේ තමන් නිර්මාණය කරගන්නා වූ මේ උපාදාන ස්කන්ධ පංචක ලෝකය. මෙන්න මේක තේරුම් ගත්තොත් අපට අවසානයේදී පේන එකම දෙයයි. බුදුහාඳුරු දේශනා කරනවා ඇති වෙනව නම් ඇති වෙන්න තියෙනෙත් එකම දෙයයි, නැති වෙනව නම් නැති වෙන්න තියෙනෙත් එකම දෙයයි කියලා. ඇති වෙනව නම් මොකක්ද ඇති වෙන්න තියෙන්නේ? දුකයි. නැති වෙනව නම් නැති වෙන්න තියෙන්නේ දුකයි කියලා. ඇයි එහෙම කිව්වේ? යමක් හට ගන්නව නම් හට ගන්නවා කියන්නේ මොකද්ද? පංචස්කන්ධය අරමුණු කරගෙන මේ සත්‍ය පුද්ගලය කියන දේ අපට මුණගැහිම තමයි හට ගන්නවා කියලා කියන්නේ. ඒ හටගත්තා කියන්නේම දුක, දුකේ හට ගැනීම. නැති වෙනව නම් මොකද නැති වෙන්න තියෙන්නේ? මෙන්න මේ අවිද්‍යාව, අවිද්‍යාව සහගතව හට ගන්නා වූ පංචස්කන්ධයේ නැතිවීමයි නැති වෙන්න තියෙන්නේ. ඒක නැති වුණා කියන්නේ මොකද නැති වෙන්නේ? දුකයි නැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්තුනි යමක් ලෝකේ හට ගන්න තියෙනවා නම් හට ගන්නවයි කියන්නේ දුකයි, නැති වෙනවා නම් නැති වෙන තියෙන දුකයි කියලා. මේක හරියට තේරුණොත් පින්තුනි අපට පුදුම විදිහේ ගෞරවයක් බුදුහාඳුරු ගැන හට ගන්නවා. ඇත්තටම අපි කොයිතරම් මානසික දුක් පීඩා ටිකකින් නේද මේ අද දවස් ඉන්නේ කියන එක අපට තේරෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අද දැනට අපි මේ කරන වැඩ ටික නොකර ඉන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි දන්නවා අපි මේ කරන දේවල් වලින් ඇත්තටම අවසානයේ සැනසීමක් නැහැ කියන එක අපි දන්නවා. ඒ නිසා අපි දැන් කරන දේවල් කරන්නේ කුමක් සඳහාද? එදිනෙදා කටයුතු ටික සාර්ථක කරගන්න විතරයි, යුතුයකම් ටික කරගන්න විතරයි. ආහාර පාන ටික ගන්න, ඇඳුම් ටික ගන්න, ගේදොර හදාගන්න, ඒ ටික විතරයි අපිට දැන් කරන දේවල් ටිකෙන් කරගන්න තියෙන්නේ. අපට දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ දර්ශනෙට එන්න ඕන අපි. එහෙම නාවතින් එක පැත්තකින් අපට සුගතිය හිමි වෙනවා. ඇයි ඒ? අපේ තියෙන දරුවන්ට දේපලට අපි දැඩිව මාසාවෙන් ඉන්නවා. දරුවා ඇතැමිට අපට පස්සේ කාලේ බනහල නිවන් දකින්නත් පුළුවන්. අපේ දරුවා ටික ගැන දුක් වෙලා අන්තිමට අපිට සුගතියක් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවත් දිනෙන් දින අපෙන් ගිලිහිලා යනවා. මෙන්න මේ දෙකම ජය ගන්න නම් පින්නතුනි අපට මෙන්න මේ තථාගත සද්ධර්මය ගැන මුලින්ම විශ්වාසයක් ඇති වෙන්නට ඕන. අන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනයට આવොත් විතරයි අපට ඇත්තටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අපට ඇති වෙන්නට ඕන. ඒ දේශනා කරපු ධර්මයේ හරියට අපි ඇහුවොතින් චතුරාර්ය සත්‍ය පදනම් කරගත්තොත් පරිසම්පාදයේ පාදක කරගත්තු මේ දුකේ නිදහස් වීම මාර්ගය අහලා ඒක තමන්ගේ ජීවිතේ පිළිපැද්දොතින් තමන්ට දුකේ නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය තමන්ගේ හිතේ ඇති වෙන්නට ඕන. මේ සද්ධර්මයේ තුල ජීවිතය ගත කළා, දුකේ නිදහස් වෙච්ච පිරිසක් ලෝකෙ හිටියා, දැනුත් ඉන්නවා කියන මෙන්න මේ තථාගත ශ්‍රාවකයන් ගැන, සංඝ රත්නය ගැන අපේ ගෞරවයක් ඇති වෙන්නට ඕන. මේ ධර්මමග තුල ඉදිරියට යන්න යන පින්තුනේ අපට ලැබෙන ප්‍රධානතම ආරසංශය තමයි අපේ ජීවිතේ වැඩිපුරම අපට මතක් වෙන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. දවසට වැඩි වාර ගණක් තමන්ට සිහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නම්, උන්වහන්සේගේ ධර්මය නම්, උන්වහන්සේ සරණ ගිය සංඝ රත්නය නම් පින්තුනේ අපේ හිතේ එක ලොකු සැනසීමක්, ලොකු කුසලයක්. බුදුහාඳුර දේශනා කරන මේක පුඤ්ඤාභිසන්ද කියලා, පුණ්‍ය ගංගාවක් කියලා. මේකෙන් අපට එක නිගමනයකට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොයි මොහොතේ මේ ශරීරය අත්හැරියත් අපි සුගතියට යන්න පරිසරය සකස් කරගෙන ඉන්නවා කියලා. ඕනෑම සංකීර්ණ මොහොතක අපි මිය ගියත් අපි කිසිදු අවස්ථාවක මිනිස් ලොවෙන් පහළට යන්නේ නැහැ කියන විශ්වාසනීයත්වයක් අපි ඇති වෙනවා මෙන්න මේ තෙරුවනේ සරණ යාමත් එක්ක. අනිත් දේ තමයි ඒ ගත වෙන හැම මොහොතක් පාසාම අපි මේ තෙරුවනේ ආශිර්වාදය ලබාගෙන මේ දිවි මගේ ඉදිරියට ගමන් කරන අය බවට පත් වෙනවා. දිනෙන් දින අපට මේ මානසික දුක් පීඩා ටික බිමින් තිබීමේ සැනසීම අපට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ රකින්නා වූ මේ කුසලයේ ආයසංශ නිසාම තමන්ගේ මේ ජීවිතයේ තමන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම කර්මයෙන් ලබා දෙන්න පුළුවන් බෙනිෆිට්ස් ටික නිරායාසයෙන්ම සිද්ධ වෙනවා. අපට අමුතුවෙන් ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. තමන් යන මග තොටේදී වාහනේ ආරක්ෂාව ඉදන් බොහෝ තැන්වල රැකවරණය තමන්ට ලැබෙනවා. තමන්ට විතරක් නෙවෙයි, තමන් ඉතාම ආදරය කරන දරුවන්ට, ඥාතීන්ටත් මේ ආරක්ෂාව ලැබෙනවා. ඇයි ඒකට හේතුව? ඇතැම් විට තමන්ට වඩා දුකයි තමන් ගැන තමන්ගේ ළඟම ඥාතියෙකුට දරුවෙකුට දුකක් වුණා තියෙන්නේ. තමන්ගේ මේ බලවත් කුසලයේ නිසා ඇතැම් විට ඒ ඇගේත් කුසලයේ ස්මතු වෙලා ඒ ඇට අර අකුසල විපාක තියෙන දෙන්න තියෙන අවස්ථාවක් ටිකක් ඈත් වෙලා යනවා. මෙන්න මේ වගේ පිනතු ලොකු රැකවරණයක් ලැබෙනවා තමන්ට මේ ධම්මගේ ඉදිරියේ යාමේ ආනිසංස විදියට. ඇත්තටම ඔබට මේ ජීවිතයේ මේ තරම්වත් සහනයක් ඔබට ලැබිලා තියෙන්නේ. ලෙඩ දුක් වලින් දුර වෙලා, බාහිර සතුරු ආදී කරදර වලින් නිදහස් වෙලා, මෙතරම් නිරෝගීව ඔබට මේ ආරක්ෂාවක් මෙතෙක් ලබා දීලා තියෙන්නේ. ඔබ ඒ ජීවිත කාලය කරා වූ පින්කම ආනිසංස, ඒ වගේම ඔබේ ළඟම ඥාතීන් කළා වූ පින්කම ආනිසංස ඔබට ලැබිලා තියෙන්නේ. එතැන් මිට අම්මා තාත්තා කරන පින්කම් නේද, උදේ හවස තියෙන බුද්ධ පූජා, ඒ වගේ ආනිසංසත් ඔබට ලැබිලා තියෙන මිටනේ. ඒවත් එක්ක තමයි ඇත්තෙන්ම අපි මේ මට්ටමේ මේ ඉන්නේ. ඒව නැති වුණා නම් කොයිතරම් අනතුරු අපේ ජීවිතයට අපේ දරුවන්ට එන්න තිබුණද දන්නේ. ඉතින් පින්නතුනි, අන්නේ මාර්ගයේ ඉදිරියට යාමේ ප්‍රධානතම කාරණයක් තමයි භාවනා කියලා කියන්නේ. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාකර භාවනාව තමයි වේගයෙන්ම Tamante හිත දිනු කරගන්න තියෙන ක්‍රමය. අනිත් කුසල දහමෝ තානිසංස ලැබෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා භාවනාව කියන එක සමත විදර්ශනා කියලා භාවනා දෙකක් බුදුදහමෙන් දැක්වෙනවා. සමතේ කියන්නේ ලෝකයේ ඇත කියන අන්තයේ ඉඳගෙන තමන්ගේ හිත දිනු කරගන්න ක්‍රමය. විදර්ශනාව කියන්නේ ඇත නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා පරිසම්පාදයේ පිළිඳ අවබෝධයෙන්, චතුරාර්ය සත්‍ය පිළිඳ අවබෝධයෙන් මේ දුකෙන් නිදහස් වීමට, සංසාර චක්‍රයෙන් නිදහස් වීමට යන ගමන. මෙන්න මේ දෙකම අපි කරන්න අවශ්‍ය වෙනවා. එක පැත්තකින් සමතරමුණක ඉඳගෙන නිතරම හිතේ කුසල චේතනා දිනු කරගන්නට ඕන, හිතේ පින් සිතිවිලි වැඩි කරගන්නට ඕන. අනිත් පැත්තෙන් හිත සමාධිමත් වෙන්න කරන්න ඕන මොකද්ද? අනිත්‍යතාවය මෙනෙහි කරන වාරය වැඩි කරගන්නට ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යය ආදී වශයෙන් අනිත්‍යතාවය මෙනෙහි කිරීමේ කාලය වැඩි කරන්නට ඕන. මෙතෙන් ඉතාම වැදගත් දේ තමයි අනිත්‍යතාවය මොකද්ද කියන කාරණේ. සම්පූර්ණයෙන්ම විමුක්තිගාමී මාර්ගයේ මන් සන්ධිය, සන්ධිස්ථානය කියලා කියන්නේ අනිත්‍යතාවය මොකද්ද කියන එක තේරුම් ගැනීම. මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? අනිත්‍යතාවයේ සම්පූර්ණ පදනම තමයි පටිච්චසමුප්පාදය කියන එක. බොහෝ දෙනෙක් අනිත්‍යතාවය කියව ගමම කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා කියලානේ. ඒක ඇත්තම අනිත්‍යතාවය නෙමෙයි පිනොතුනේ. ඒකට බුදුදහමෙන් කියන්නේ විපරිණාමය කියලා. ඒකට කියන්නේ චේන්ජ් ඉන් කියලා. චේන්ජ් ඉන් සහ ඉම්පර්මනන්ස් කියන දෙක වෙනස්. බුදුදහමේ විදියට චේන්ජ් ඉන් කියන එක ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. අපේ රූපේ වෙනස් වෙනවා, මේ ගේ දොර කැඩිලා බිඳිලා යනවා, අපි මැරෙනවා, ලෙඩ වෙනවා, මේ වගේ දේවල් ඇත්තටම අනිත්‍ය නෙමෙයි පිනොතුනි. ඒ විපරිණාමය කියන එක අනිත්‍යතාවයක ලක්ෂණය තමයි විපරිණාමය. හැබැයි අනිත්‍යතාවයයි වෙනස් වීමයි කියන එක දෙක සම්පූර්ණයෙන්ම එක හා සමාන නැහැ. අනිත්‍යතාවය කියන එක බුදුදහමේ සුවිශේෂී සංකල්පයක්. විපරිණාමය කියන එක ලෝකයේ අනිත් විද්‍යාඥයන්ට අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඇටම් එක බෙදලා, කොටස් වලට බෙදලා, ඒව හැම මොහොතෙම හටගෙන ඉඳින ආකාරයක් කියන එක ඒගොල්ලන් උනා දැකලා තියෙනවා. හැබැයි ඊට වඩා ගැඹුරු විග්‍රහයක් අනිත්‍යතාවය කියන එකේ තියෙනවා. විද්‍යාඥය කියනවා නම් මේ පොළොවේ කොටසක් අරගෙන කඩලා මේක ඇටම් වලින් හැදලා තියෙන්නේ, මේක බෙදලා බලන්න පුළුවන් කියලා. එක විද්‍යාඥයෙක්ගේ පරීක්ෂණ කරොතින් එයා කියන්නේ වෙන ඕනම විද්‍යාඥයෙකුට මේ වගේම රිසර්ච් කළා මේක බලා ගන්න පුළුවන් කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ දර්ශනය. නමුත් බුදුදහම ඊට වඩා වෙනස්. බුදුදහමේ අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? ඒ විද්‍යාඥයා බලපු දේ එයාගේ දර්ශනයට, එයාගේ ලෝකයටයි ඒක ඒ විදියට උනේ. වෙන සත්‍යයක් බලනකොට එයාට සමාන කර්ම තියෙන විද්‍යාඥයෙක් බැලුවොත් ඒ විදියටම පේන්න පුළුවන්. හැබැයි වෙනත් කෝණයක ඉන්න, වෙනත් ප්‍රලම් මෙහිගෙන සත්‍යයක් බලනකොට ඒක ඒ විදියට නෙවෙයි එයාට එක්ස්පීරියන්ස් වෙන්නේ. ඒ සත්‍යයාගේ මනසේ ස්වභාවය අනුව සහ ඒ වෙලාවේ මනසේ ස්වභාවය අනුව තමන් ලබන අත්දැකීම් වෙනස්. ඒ අත්දැකීම කියන එක පෙර පසු නොදී ඒ මොහොතේ හටගත් අත්දැකීමක්. ඒක පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුව මේ අත්දැකීම නිරුද්ධ වෙනවා. එතකොට ඒකට මෙන්න මේ කියන අනිත්‍යතාවයට බුදුදහමේ කියන ඉන්ෆර්මනස් එකට සම්පූර්ණ පදනම තමයි පටිච්චසමුප්පාදය කියන එක. පටිච්චසමුප්පාදය තේරුම් ගැනීම මත තමයි මේ කියන අනිත්‍යතාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ සඳහන් කරන මේ අනිත්‍යතාවය තේරුම් ගත්තොත් අපි ඒ තේරුම් ගත්තු පමණට දුකත් තේරුම් ගත්තා, අනාත්මතාවයත් තේරුම් ගත්ත වෙනවා. හැබැයි අර විපරිණාමයේ තේරුම් ගත්තට දුක් අනාත්ම දෙක තේරුම් ගන්න බෑ. අන්නේකයි වෙනස. ඒ කුමන විද්‍යාඥයෙක් මේ විපරිණාමයේ චේන්ජින් එක තේරුම් ගත්තත් ඒගොල්ලන් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? එයා හිතන්නේ මේ බාහිර තියෙන දේ තමයි මම මේ රිසර්ච් කළේ කියලා. බාහිර තියෙන විදියට මම මට ඒ එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට් එක ලැබුණේ කියලා ඔහු හිතන්නේ. ඔව්, ඔහුගේ පැත්තේ ලෝකෝ දකින්නේ නැහැ. නමුත් අපේ අවබෝධයට වඩා වෙනස්. මෙන්න මේ අවබෝධය කරා ගියොත් තමයි බුදු දහමෙන් දැක්කන මේ අවබෝධය කරා ගියොත් තමයි අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඊට පදනම තමයි සමතය කියන එක, හිත සමාධිමත් කර ගැනීම. ඒ සමතයටත් මුල් වන්නේ සිල්වත් බව. ඒ සිල්වත් බවත් එක්කම තමන්ට දර්ශනයක්, දැක්මක් කියන එකක් තියෙනට ඕන. මේ බුදු දහමෙන් ලබාගත්තු සසර පිළිබඳවත්, සංසාර චක්‍රය තුළ ඉඳගෙන මනස දිනු කරගන්න ක්‍රමයක්, සංසාර චක්‍රයෙන් නිදහස් වන ක්‍රමයක් කියන මේ දෙකම ගැන පැහැදිලි දැක්මක් අපිට තියෙනට ඕන. සමත භාවනාවේදී කරන්නේ එකපාරම අපි අනාත්මතාවයේ අනිත්‍යතාවයේ මෙනෙහි කිරීම නෙවෙයි. සමත භාවනාවේදී අපි කරන්නේ හිත වර්තමානය තුළ තියාගෙන හැකිතාක් දුරට කුසල අරමුණක තියාගන්න කාලය අපි වැඩි කිරීමයි කරන්නේ. වර්තමානයේ තුළ හිත කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමෙහි ප්‍රතිඵල විදියට අපි හිත සමාධිමත් වෙනකොට අන්නේ සමාධිමත් වෙච්ච හිතින් ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍ය ආදී වශයෙන් මේ ස්කන්ධ, ආයතන, ධාතු, නාම රූප විදියට අපි එන්න එන්නම බලන වේලාව වැඩි කරනවා. එහෙම වැඩි කිරීමේ ප්‍රතිඵල විදියට අපි ඇසෙන් රූපයක් දකිනකොටම අපි දකින දක්ෂ වෙනවා මේක මේ වෙලාවේ තමන් නිර්මාණය කරගත්තු දෙයක් කියලා. ඇත්තටම පින්නතුනේ අවසානයේ ගත්තොතින් අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහට ලැබෙන අත්දැකීම් ලැබෙන්නේ ඉතාම ස්වල්ප මොහොතයි. එක ක්ෂණිකව නිරුද්ධ වෙනවා. අපි වැඩි වේලාවක් ජීවත් වෙන්නේ මොකෙන්ද? මන ආයතනේ හා ධම්ම ආයතනේ ඔස්සේ තමයි ජීවත් වෙන්නේ. අර ආයතන පහෙන් ගත්ත එක ඉතාම ස්වල්ප මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. අපි ඒක පස්සේ විතරක කර කර ඉන්නේ කියන තමයි ජීවත් වෙන්නේ. අර හරකෙක් වගේ තමයි. හරක තනකොළ කන්නේ ටික වෙලාවයි. ඊට වඩා වැඩි වේලාවක් වාඩි වෙලා ඉඳගෙන හරක මම ඇර ඇර අපහප ඉන්නේ. අපිත් ඒ වගේ තමයි. ඉතාම ස්වල්ප වේලාවයි ජීවිතය අත්දැකීම් ලබන්නේ අස්කන ආසාද ඉන්ද්‍රිය වලින්. ඒක ඊට පස්සේ අපේ මනසේ ස්වභාවය අනුව තලු මර මර අපි ඉන්න එක තමයි ජීවිතේ කරන්නේ. හැම මොහොතෙම අපට වෙන්නේ මේකයි. මෙන්න මේක හරියට අපි තේරුම් ගත්තොත් පින්නතුනේ අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. අපි ටික වෙලාවක් පින්නතුනේ සමත කමඨහන් කීපයක් වඩමු. අපේ හිත කුසල අරමුණක දියුණු කරගනිමු. ඒ කුසල අරමුණේ ටිකෙන් ටික සිත දියුණු වීමත් එක්ක අපි අනිත්‍යතාවයත් මෙනෙහි කරන්නට උත්සාහ ගනිමු. මුලින් අපි බුද්ධ ධනස්සතිය වඩනවා. ඉන්පසුව වෙලා තියෙන හැටියට අපි කාලය ලැබෙන විදියට අපි මෛත්‍රී භාවනාවත්, අසුභ භාවනාවත්, මරණ අනුස්සතියත්, ආනාපාන සතියත් වඩන්න අපි උත්සාහ කරනවා. මුලින්ම අපි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ සිහිපත් කරමින් බුද්ධ ධනස්සතිය වඩනවා. ඒ බුදුගුණ තුළ අපේ හිත පිහිටුවා ගනිමින් අපි හිත සමාධිමත් කරනවා. ප්‍රථමයෙන්ම අරහං ආදී බුදුගුණ නමේ අපි අනුපිළිවෙලින් ඒ කරුණ වල අර්ථය සිහිපත් කරමින් අපි හිත තැම්පත් කරනවා. හිත තැම්පත් වුණාට පස්සේ තමන් කැමති ඒ අරහං සම්මා සම්බුද්ධ ආදී බුදුගුණ වලින් තමන් වඩාත්ම කැමති බුදුගුණයක් හොඳට අරමුණු කරගෙන, ඒක සම්මා සම්බුද්ධ ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්, භගවා බුදු ගුණය වෙන්න පුළුවන්, ඒක බුදු ගුණයක් තමන් හොඳට ફોકસ කරලා ඒක වැඩිපුර වඩන්න බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන. තමන්ගේ ශරීරය හොඳට කෙලින් තියාගෙන ශරීරය ඉතාම සැහැල්ලුවෙන් තබා ගන්න, රිලැක්ස් කරගන්න. තමන්ගේ පාදයේ සිට හිස දක්වා තමන්ගේ ඉරියව්ව ගැන මොහොතක් සිහි කරන්න. දැන් තමන්ගේ සිත වර්තමානය තුල හොඳට තියාගන්න. දැන් අතීත දේවල් සිහි කරන්නේ නැහැ මම. වර්තමානය තුල හුස්මත් ඇසුරු කරමින් මගේ නාසය සමීපෙහි මම හිත තියාගන්නවා. මගේ සිත නාසය ආශ්‍රිතව තියාගනිමින් වර්තමානය තුළ මම දැන් බුදුහාඳුර ගැන සිහිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මා දැකපු ඉතාම ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මම දැන් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට අඩවන්නෝ දෙනිතින් වැඩ ඉන්න ආකාරය මම හොඳට දකිනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රිය සහ ප්‍රඥාව ඉහෙලටම දියුණු කරපු මේ ලෝකේ පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය. ඒ උත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුදු ගුණ මායකිනක සිහිපත් කරමින් සම්පූර්ණයෙන්ම මගේ හිත බුදු ගුණ තුල මා එකඟ කරන්න උත්සාහ ගන්නවා. බුදුරජාණන් වහන්සේ අරහං ගුණේ යුක්තයි. උන්වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට සුදුසු උත්තමෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු කිරීම සහ පුද පූජා වලට සැලකීම අරමුණු කරගෙන උන්වහන්සේට අරහං කියලා කියනවා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව තමන් වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වුණා. ඒ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. උන්වහන්සේ ප්‍රථම ධානයේ, ဒုတိය ධානයේ ආදී ධානවලින් විද්‍යා ලක්ෂණවලින් අෂ්ට සමාපත්තියෙනි යුක්ත උත්තමයෙක් වුණා. ඒ වගේම උන්වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී චරණ ධර්මයන්ගේ යුක්ත වුණා. මෙන්න මේ ගුණය නිසා අපි උන්වහන්සේට සඳහන් කරනවා විවිද්‍යා චරණ සම්පන්න කියලා. විද්‍යා චරණ සම්පන්නෝ විද්‍යා චරණ සම්පන්නෝ විද්‍යා චරණ සම්පන්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. උන්වහන්සේ ඊටාම ප්‍රකෘති ගමනින් වැඩම කරන්නේ. ඊටාම සංසුන් ගමනක් ඇත් ගමනක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම උන්වහන්සේ සසර පුරාම අනිත් අය සනසමින් අනිත් අයට දහම් මඟ කියා දෙමින් සම්මා සම්බුද්ධත්වයේ නැමැති උතුම් ශ්‍රේම භූමිය කරා භවෙන් භවය පියවර තැබ්බා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ තුල පැවති ශාන්ත වූ ගමන් විලාසයට අප කියනවා සුගත කියලා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේට අපි ලෝකවිදු කියලා කියනවා. උන්වහන්සේ කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය මනවින් ප්‍රත්‍යක්ෂ කළා. ඒ භවයන්හි සත්‍යයන් ඉපදෙන ආකාරයත්, ඒ ඉපදීමට හේතු වන කර්මයන් පිළිබඳවත් බුදුහාමුදුරුවෝ මනවින් අවබෝධ කරගත්තා. එහෙම අවබෝධ කරගත් උන්වහන්සේ මේ තුන් ලෝකෙම නිදහස් වුණා. උන්වහන්සේ තුල පැවති මේ උතුම් ඥානයට ගුණයට අපි කියනවා ලෝකවිදූ කියලා. ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදූ බුදුරජාණන් වහන්සේට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරති කියලා. උන්වහන්සේ ලෝකේ හිටිය ඊටාම සැඩපරුස පුද්ගලයන්, ආලවක යක්ෂයා, අඟුලිමාල, නාලාගිරියතා, සච්චක, උරුවෙල කශ්‍යප මේ වගේ කායිකව සහ විවිධ දෘෂ්ටිවලින් නොහික්මුණුව හිටිය පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී දිය දහරින් ප්‍රඥා නැමැති ආයුධයෙන් දමනය කළා. ලොව සැඩපරස පුද්ගලයන් දැහැමින් දමනය කිරීම නැමැති වූ මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරති කියලා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා සඳහන් කරනවා. උන්වහන්සේ මනුස්සයන්ට වගේම දෙවියන් බ්‍රහ්මයන්ටත් උතුම් සාස්ෘවරයාණන් වුණා. උපතිස්ස පෝලිත ආදී මනුෂ්‍යයන් බුද්ධිමත් මනුෂ්‍යයන් පමණක් නෙවෙයි, සක්‍ර දේවේන්ද්‍ර ආදී දෙවිවරුත්, මහා බ්‍රහ්මයා ආදී බ්‍රහ්මයෝත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා. උන්වහන්සේ සාස්ෘ ස්ථානයේ තබා ගත්තා. දෙව් මිනිස් බ්‍රහ්ම මේ හැමට උන්වහන්සේ උතුම් සාස්ෘවරයෙක් වුණා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ලක්ෂණයට අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං. සත්තා දේව මනුස්සානං. සත්තා දේව මනුස්සානං. බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයා වෙනුවෙන් ඉතාම කරුණාවෙන් දේශනා කරලා ලෝකයාටත් ඒ අවබෝධය ලබා දෙන්නට උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ. බුදුරජාණන් වහන්සේට අපි භගවා කියලා කියනවා. උන්වහන්සේ රාග ద్వේස මොහ දුරු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ ලෝකයාගේ අපමණ වූ පුද සැලකිලි වලට සුදුසු උත්තමයෙක් වුණා. පිරිමන් පාලා වසර 2500ක් ගත වුණත් අදත් උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුද සැලකිලි ලෝකයේ පැවැත්වෙනවා. මේ ලෝකයේ පහළ වෙච්ච භාග්‍ය සම්පන්න උත්තමයාණන් වහන්සේ උන්වහන්සේ. මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා භගවා කියලා. රාග දේශ මෝහ දුරු කරලා ලෝකයේ පුද සැලකිලි වලට ලබන්නට භාග්‍ය සම්පන්න වුණු නිසා භගවා කියලා කියනවා. භගවා භගවා භගවා. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට අඩවන්නෝ නැතින් යුතුව සමාධි සුවයෙන් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ උතුම් බුදුගුණ සිහිපත් කිරීම මගේ හදවතට සැනසීමක්. මගේ හිත සමාධිමත් කරන්නට උන්වහන්සේගේ බුදුගුණ මට මහා උසුවක් වෙනවා. මගේ හදවත එන්න එන්නම ප්‍රසන්න වෙනවා බුදුගුණ තුල සමාධිමත් වෙමින්. අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ සුගතෝ ලෝකවිදූ ලෝකවිදූ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ භගවා භගවා බුදුරජාණන් වහන්සේ තුළ පැවති ඒ උතුම් සම්බුදු ගුණ සිහි කරමින් මා මගේ සිත එකඟ කරගන්නවා, සමාධිමත් කරගන්නවා. වර්තමානයේ තුළ සම්පූර්ණ අවධානය තබා ගනිමින් මා ඉදිරිපිට වැඩ සිටින සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මා එකිනෙක සිහිපත් කරනවා. එයින් මා වඩාත්ම සිත්ගත් බුදුගුණයක් මා වැඩි වේලාවක් මෙනෙහි කරමින් මගේ හිත මා තවදුරටත් එකඟ කරනවා. සුගතෝ අරහම් ගතවුණු හැම මොහොතක් තුළම මගේ කය වේගයෙන් වෙනස් වුණා, අනිත්‍යතාවයට පත් වුණා. මගේ සිතත් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වුණා. මගේ කය හේතු නිසා හටගෙන හේතු නැති කල්හි නිරුද්ධ වෙනවා. මගේ සිතත් හේතු ඇති කල්හි හටගෙන නාම රූපයන් නිසා හටගෙන නාම රූප නිරුද්ධ වීමෙන් විඥානයත් හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ වර්තමාන සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතුවිල්ලද රූප, වේදනා, සංඥා, සංඛාර කියන තවත් ස්කන්ධ හතරක් සමග නිතරම එකතුවයි තියෙන්නේ. මේ ස්කන්ධ පංචකයම හැම මොහොතේම හට ගන්නවා, හැම මොහොතේම නිරුද්ධ වෙලා යනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. හැම මොහොතකම සිත හට ගන්නවා, එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි. අනිත්‍යයි. හැම මොහොතකම සිත හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. මට කුමක් හෝ දෙයක් මතක් වුණා කියලා කියන්නේ, රූපයක් දැක්කා, ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ, මෙන්න මේ ස්කන්ධ පංචකයෙහි හටගෙන නිරුද්ධ වීමයි. ස්කන්ධ පංචකය හැර අන් කිසිවක් මේ ලෝකයේ තුල නැහැ. ස්ක ස්කන්ධ පංචකය හැම මොහොතේම හට ගන්නවා, හැම මොහොතේම නිරුද්ධ වෙලා යනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්ධියා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි දැන් ටික වේලාවක් බුදුගුණ භාවනා වඩපු අවස්ථාව. පින්නතුනි, අපේ ජීවිතය අත්විඳින්න කැමති නම්, ජීවිතයේ නියම සැනසීම සතුට ලබන නම්, අපි හැකිතාක් දුරට පින්නතුනි දහම තුලට එන්නට ඕන. ඒ දහම තුල ජීවත් වෙන වෙලාව තමයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අනිත් වේලාවල් වලදී පින්නතුනි අපි ඇත්තටම ජීවත් වෙනව නෙවෙයි. ජීවිතයේ අපි මහා දුක් ගොඩකයි මේ ඉන්නේ. ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද ආදී මේ අරමුණු පසුපස්සේ ගිහිල්ලා අපි මහා වෙහෙසකට පත් වෙමින් ඉන්නේ. අන්නේ වෙහෙස දුරු කරන්නයි, ඒ දුකෙන් නිදහස් කරවන්නයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බොහෝ කාලයක් කැපවීම කළා අපට මේ දහමක් ඉදිරිපත් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවයත්, ඒ දහම ආරක්ෂා කරපු සංඝරත්නයට කරන ලොකුම කෘතඥතාවයත් අප මේ ධර්මයේ ශ්‍රවණය කළා හැකි තාක් දුරට මේ දහමෙන් ප්‍රයෝජන ගැනීම. ඉතින් බුදුගුණ භාන වැඩීම තමන්ගේ ජීවිතයේ අංගයක් කරගන්න. දවසට අඩුම වශයෙන් විනාඩි 5ක්වත් මේ අරහන් ආදී බුදුගුණ නමය මුලින් ඉඳන් අගට සිහිපත් කරන්න, අගේ ඉඳන් මුලට නැවත සිහිපත් කරන්න. තමන්ගේ හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කිරීම පුඤ්ඤාභිසන්ද කියලා කියනවා, මහා පුණ්‍ය ගංගාවක් කියලා. ඉතින් මේ පුණ්‍ය ගංගාවට අපි හැකි ඉක්මනින් බැස ගන්නට ඕන. ඒ බුදුගුණ අපේ සිතේ වඩලා තමන්ගේ හදවත බුදු කුටියක් බවට පත් කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නිරතුරුව තමන්ගේ හදවතෙහි වාසය කරවා ගන්නට, වැඩවස්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. යම් කිසි වෙලාවක අපි බුදුගුණ සිහිපත් කරනවා නම් ඒ වෙලාව තුල පිනොතින අපට කවුරුවත් ගැන දැඩි අමනාපයක් නැහැ. කිසිදු දෙයක් ගැන අපට දැඩි ආසාවක් නැහැ. අපි මේ මොහොතට රාග ද්වේෂ දෙකෙන් දුර වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ හිතට ලොකු සහනයක් සැනසීමක් ඒක. එනිසා බුද්ධානුස්සති භාවනාව තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, ළඟට අපි ටික වේලාවක් මෛත්‍රී භාවනා වඩමු. බුදුදහමේ සඳහන් වෙන භාවනා ක්‍රම අතර මෛත්‍රී භාවනාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නු මේ උතුම් භාවනා කමටහන අද ලෝකේ කිසිදු ආගම් ભેදයක් නැතිව ලෝකේ බොහෝ දෙනා පුහුණු කරන කාලයක් වෙලා වර්තමානයේ පින්නතුනි බුදුදහම වැඩිපුර ඉගෙන ගන්නෙත්, බුදුදහම වැඩිපුර ප්‍රායෝගිකව කරන්නෙත්, බුදුදහම ලෝකයේ ප්‍රචාරය කරන්න වැඩිපුරම මහන්සි වෙන්නෙත් උපතින් අබෞද්ධය. උපතින් බෞද්ධයට වඩා අද උපතින් අබෞද්ධය තමයි ලෝකයේ වැඩිපුරම බණ අහන්නේ, ඒ ගැන රිසර්ච් කරන්නේ, ප්‍රැක්ටිස් කරන්නේ, සහ ඒක ලෝකෙට ව්‍යාප්ත කරන්න වැඩිපුරම තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරන්නේ. ඒක අමතක කරන්න එපා. උපතින් බෞද්ධය කරන්නේ දන් දෙන එක. අපි කරන ලොකුම පින්කම තමයි ඒක. හැබැයි ශාසනය ආරක්ෂා කරනත් ලොකු මෙහෙවරක් කරන උපදින් බෞද්ධය. හැබැයි මේ මැසේජ් එක ලෝකෙට ගිහිල්ලා වැඩිම පිරිසකට රිසල්ට් එක අරන් දෙන්න උත්සාහ ගන්න පිරිස තමයි උපදින බෞද්ධය. ඉතින් ඒ ගැනත් අපි දැනුවත් වෙන්නට ඕන. ඉතින් ලෝකයට දෙන්න පුළුවන් වටිනාම දායාදය තමයි පින්නතුනේ ධර්මයේ කියලා කියන්නේ. ඔබ දන්න හිතවත් කෙනෙක්, ඔබ ළඟින් මැසුරු කරන කෙනෙක් ඉන්නවා නම් ඔහුට පුළුවන් තරම් ධර්මය කියා දෙන්න. ඒ කියා දීපු තරමට ඒ තැනැත්තා ඔබට සලකනවා. ඔබේ දරුවෙකුට ඔබ උගන්වන වගේම හොඳට ධර්මය කියා දෙන්න. කුමන හෝ ක්‍රමයකින් දරුවන් දහමට නැඹුරු කරන්න. දරුවන් ධර්මය දැනගත්තු පමණටයි ඔබට ආදරය කරන්නේ, ඔබට සලකන්නේ, ඔබව රැක බලාගන්නේ. ධර්මය දැනගත්තු පමණට දන්නව දරුවෝ අම්මට තාත්තට සැලකීමේ ආනිසංස කොච්චරද කියලා. ඔබේ යහළුවෙකුට උනත් ඔබ ධර්මයෙන් උදව්වක් කරුවොතින් ඒ යහළුවා අනිත් කාටත් වඩා ඔබට ආදරය කරනවා. අනිත් කාටත් වඩා ඔබට කෘතඥතාවය දක්වන ඒ යහළුවා. සැරුත් හාඳුරන්ගේ චරිතයකට හොඳම නිදසුන. සැරුත් හාඳුරු කියලා කියන්නේ මේ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි උත්තමයන් වහන්සේ. උන්වහන්සේ මුළු ජීවිත කාලයම තමන්ට මුලින්ම දහම කියා දීපු අස්සජි හාමුදුරු කෙරෙහි කෘතඥතාවය දැක්වුවා. හැමදාම සැතපෙනකොට අස්සජි හාමුදුරු ඉන්න ස්ථානයක නම් උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලෙනවා. වැඳලා ඇවිල්ලා උන්වහන්සේ ඉන්න පැත්තට හිස දාලා තමයි මේ ධර්ම සේනාධිපති සැරුවත් හාමුදුරු සැතපුණේ. කොයිතරම් කෘතඥතාවයක්ද පින්නතුනි. ඔබේ හදපු ඔබේ දරුවෙක්වද ඔබට එහෙම කරනවද? ජීවිත කාලේ අවුරුදු 25ක් එක දිගටම ඔබ දරුවෙක් වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන්. ඇත්තටම ඔබේ දරුවෙක්වත් එහෙම කරනවද? ඔබට වැඳලා ඔබ ඉන්න පැත්තට ඔලුව දාලා නිදා ගන්නවද එහෙම? නෑ නේ නේ. පින්නතුනි ධර්මය කියා දුන්නොත් මෙන්න මේකයි සැලකිල්ල. ඉතින් ඔහු දන්නවා ධර්මය කියා දෙපු කෙනා මේ ජීවිත විතරක් නෙවෙයි මුළු සසර ගමනෙම සැනසෙන්න මේ මාවතය කියලා දුන්නේ කියලා. ඔහුට තමයි ජීවිතේ වැඩිපුරම සලකන්නේ. ඒ විතරක් නෙවෙයි, තැනැත්තා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙලත් ඔබට සලකනවා, ඔබට උදව් කරනවා ඒ තැනැත්තා. ඒ නිසා ඔබේ ළඟම ඥාතීන් මිය යන කලින් හැකි තාක් ඉක්මනට ඒ ඇයට මේ ධර්මය උදව් කරන්න. කොයි මොහොතේ අය ඔබෙන් වෙන් වෙලියාද දන්නේ. අද ඉන්නව හෙට දවසේ නැති වෙලා යන්න පුළුවන්. ඒ ඔබෙන් සමුගන්න කෙනා පින්නතුනි මෙතනින් සමුගත්ත කියන්නේ ඇතැයි මේට ඔබ නිවන් දකිනකම් යායි මුණ ගැහෙන්නේ සමහරලාට. අද ඔබේ ළඟ ඉන්න ඥාතිවරය හිතවතා අද ජීවිතයෙන් සමුගත්තොත් ඒ තැනැත්තා සසර කල්පයක දිවස් ආයි මුණ ගැහෙද කියලා හිතන්න බෑ. හරියට එකට තියෙන ලී කෑල්ලක් දෙකට කඩලා හරියට මුහුදට දැම්ම වගේ. ඒ ලී කෑලි දෙකයි එකතු වෙයි කියලා හිතන්නවත් බෑ තිබ්බ දැනි. අන්න ඒ වගේ තමයි අද අපට මේ මුණගැහෙලින් අය කෙට දවසේ අපෙන් වෙන් වුණොතින් අපට ඒ කාලෙකටයි මුණගැහෙන්නේ. මේ හමු වෙච්ච අයට අපට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි ධර්මයේ උදව් කරන්න. බුදුහාමුදුරේ නිසා අපට දේශනා කළේ සම්බදානං ධම්මදානං ජිනාති කියලා. ඉතින් දහම කියා දෙන්න, දහමේ හැසිරෙන්න උනන්දු කරවන්න, දහමේ හැසිරෙන්නට තමන්ගෙන් උපකාර කරන්න පුළුවන් තරම්. ඒකෙන් තමන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් ආලෝකයක් ලැබෙනවා. විශේෂයෙන්ම මෛත්‍රිය භාවනා කියන තුනේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම පිළිපැදිය යුතු භාවනාවක් විදිහට සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි අපි බොහෝ විට මානසික දුක් පීඩාවට පත් වෙන්නේ. අපේ ස්ට්‍රෙස් ඇති වෙන්නේ මානසික ආතතිය ඇතිවන්නට ප්‍රධානතම හේතුවක් තමයි අපි ළඟින් ඇසුරු කරන අය කෙරෙහි තියෙන අමනාපකම්. අන්නේ අමනාපයේ විරසක බව දුරු කරන්නට ප්‍රධානතම වශයෙන් හේතු වන දෙයක් තමයි මෛත්‍රී වැඩීම. ඒ නිසා මනෝවෛද්‍ය විශේෂඥවරු විශේෂයෙන්ම මානසික ආතතියෙන් ඉන්න ඇට කරන ප්‍රධානතම ට්‍රීට්මන්ට් එකක් තමයි මෛත්‍රී භාවනා කරවීම. බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම සඳහන් කරනවා කරණීයමෙත සූත්‍රයේදී යන්තං සන්තං පදං අභිසමෙච්ච. කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් මානසික සුවයක් කැමති නම් එතනත්තා සම්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා ප්‍රාර්ථනා කරන කියලා. සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා නිතරම හදවතින්ම ප්‍රාර්ථනා කරන. කාලයක් මෙහෙම මෙත් වැඩීමේහි ප්‍රතිඵල විදියට පිනතුනේ කෙනෙක් දැක්ක ගමම්ම කෙනෙක් මතක් වුණු ගමම්ම තමන්ගේම දරුවා කෙන හැඟීමෙන් ඔහු දෙස බලන්න හුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි, යාට කොහොම හරි පිළිහිට වෙන්න ඕන කියලා හිතනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න උදව් කරනවා. ආහාර පාන අඩු කෙනෙක් නම් ආහාර පානෙන් පුළුවන් උදව්වක් කරනවා. ඒ විතරක් නෙවෙයි, සියලුම වඩා එයාට ධර්මයෙන් උදව් කරනවා. ඇයි දහමෙන් උදව් කරන එක තමයි ඉහෙළම උපකාරී වෙන්නේ. එයාට සුගතිගාමී වෙන්නට, නිවනට සමීප වෙන්නට හැකි තරම් තමන් දහමෙන් උදව් කරන වේයට. මේක තමයි මෛත්‍රියේ ලක්ෂණය. මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. අනිත් කෙනාගේ දුකට පිහිට වෙන්න ඕන කියන උනන්දුවක් නිතරම තමන්ගේ හදවතේ තියෙනවා. කෙනෙක් දැක්කහම දුක හිතෙනවා. අනේ මේ තැනැත්තා මැරිලා අපාය යාද දන්නේ නැහැ කියලා හිතෙනවා. කරන වැඩවල හැටියට. තිනතුණි බොහෝ විට ඔබේ ඥාති මිත්‍රාදීන් ඔබ ගැන බලන්නේ කන්න ටිකක් ලැබුණද හොඳ ඇඳුමක් තියනවද ඒ දේවල් ටික තමයි බලන්නේ. නමුත් ධර්මයේ දන්න කෙනෙක් පිනතුණි නිතරම බලන්නේ ඔබ ගැන, ඔබ මරණයෙන් පස්සේ කොයි වගේ තැනකටද යන්නේ කියන එක. ඔබ මිය ගියාට පස්සේ ඇතැමිට රැස් වෙන බොහෝ දෙනෙක් ඔබ ගැන ගුණ කතන කියනවා. හැබැයි ධර්මයේ දන්න දෙනෙක් එක දුනෝ තිය මොකද කතා කරන්නේ? අනේ මේ මිනිස්සු දැන් කොහේ ඉපදිලා ඇද්ද කියලා. ඒ තරම් අනුකම්පාවක් ඇති වෙනවා. පින්නතුනි මේ නිසා මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. අනිත් කෙනෙක් දීන වෙනකොට සතුට වෙනවා. අම්ම කෙනෙක් තමන්ගේ දරුවෙක් දීන වෙනකොට සතුට වෙනවා වගේම අනිත් කෙනාගේ සතුට තමන්ගේ සතුට විදිහට සලකනවා. අනිත් පැත්තෙන් උපේක්ෂාවටපත් වෙනවා. සමහර දේවල් අපි මෛත්‍රිය වැඩුවත්, කරුණාව දැක්ුවත් සමහර දේවල් අපට පාලනය කරන්න බෑ. දරුවෝ පිළිබඳ වුණත් එහෙමයි. එයාගේ සමහර කර්ම අපට වෙනස් කරන්න බෑ. ඒ අය කරන විෂම චර්යාවල ප්‍රතිඵල එයාම භුක්ති විඳින ඕන සමහරලාට. අපට ඒක වෙනස් කරන්න බෑ. අන්න ඒ වෙන වෙලාවේදී එක් තැනැත්තා උපේක්ෂාවටපත් වෙනවා. මැදහත් හිතක් ඇති කර ගන්න ඊට වඩා කරන්න දෙයක් නෑ. මෙන්න මේ වගේ මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ මෛත්‍රියක් තියෙනවා, කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෙන්න මේ හතර යම් කිසි තැනක් ගිලඟ තියෙනවා නම් පින්නතුනි ඒ තැනැත්තා හරියට බ්‍රහ්මයෙක් වගේ. මනස් ලෝකෙ ඉඳගෙන කායිකව මනුෂ්‍ය ශරීරයක් දරාගෙන සිතින් බ්‍රහ්මයෙක් වගේ ඉන්න ක්‍රමය බුදුහාමුදුරු දේශනා කළේ. වෙනත් ආගම්වල මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයන් අනුශාසනා කරන ලෝකෙක අපේ බුදුහාමුදුරු අපට දේශනා කරන්නේ මේ ජීවිතයේම මේ මොහොතම බ්‍රහ්ම ලෝකයක් කරගන්නට බ්‍රහ්මයෙක් වගේ වාසය කරන්නටයි බුදුහාමුදුරු අපට මාර්ගය දේශනා කළේ. අපි කොයිතරම්නම් වාසනාවන්තද පින්නතුනි. අපි ටික වේලාවක් මෙත් සිතවිල්ල වඩමු. වේලාව තියෙන හැටියට මෛත්‍රී වඩලා හේත් අවසානයේ අපි ටික වේලාවක් අනිත්‍ය සංඥාව වඩමු. පින්නතුනි තමන්ගේ ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න තමන්ට පහසු ඉරියව්වක වම් අත උඩින් දකුණු අත තියාගෙන ඇස් දෙක පියාගෙන අපි ටික වේලාවක් ලෝ සතුන් කෙරෙහි මෙසිත වඩමු. හොඳට තමන් ඉන්න ඉරියව්ව ගැන තමන්ගේ ශරීරය ගැන අවධානය යොමු කරන්න. තමන්ගේ හුස්මට මද වේලාවක් අවධානය යොමු කරන්න. නාසය ආශ්‍රිතව නැත්නම් උඩුතල සමීපයේ තමන්ගේ හිත තියාගන්න හුස්ම ස්පර්ශ වන ස්ථානයේ. වර්තමානයේ මේ මොහොත තුළ හිත තියාගෙන අපි ලෝ සතුන් කෙරෙහි මෙත් සිත වඩමු. මේ විහාරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.

ලෝකයේ සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මායේ හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. ලෝකයේ සියලු දෙනා සුවපත් වෙත්වා කියන හැඟීම මා නිරතුරුව පුහුණු කරනවා. මගේ හදවතෙහි උතුරායන මෛත්‍රියෙන් දරු සෙනෙහසින් මාමුළු ලෝකයේ දෙසම බලන්නට නිතර මගේ සිත හුරු කරනවා. හැම දිනම සුවපත් වෙත්වා කියලා මා හැම මොහොතෙම මෙත් සිත වඩනවා. ලෝවැසි හැම දිනම මගේම මිතුරන්සේ මගේම දරුවන්සේ දකින්නට මා මගේ සිත පුරුදු කරනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ගත වුණු හැම මොහොතක් තුළම මගේ මේ භෞතික ශරීරය වෙනස් වුණා. මගේ සිතත් වෙනස් වුණා. හැම මොහොතකම මගේ කය වෙනස් වෙනවා. මගේ හිතත් වෙනස් වෙනවා. මගේ කය හේතු ඇති විට හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙමින් නැවත නැවතත් සංස්කරණය වෙනවා, සකස් වෙනවා. මගේ හිතත් හැම මොහොතෙම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මගේ හිතේ පවතින අවිද්‍යා තෘෂ්ණාදී ලක්ෂණවලට අනුරූපව හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. මගේ සිත හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේ හටගෙන නිරුද්ධ වෙන හිත මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේක ස්වභාව ධර්මයේ තුල හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක්. එවැනි සත්‍යයක් මත මගේ ශරීරයට හෝ හිතට මා දැඩිසේ ආශා කිරීම හෝ අමනාප වීම කිසිදු ප්‍රතිඵල රහිත දෙයක්. මට තියෙන්නේ මේ යථාර්ථය අවබෝධ කර ගැනීම පමණයි. හැම මොහොතකම සිදුවන මේ අනිත්‍යතාවය මා තේරුම් ගත් පමණට මගේ හිත උපේක්ෂා සාගත වෙනවා. කිසිදු දෙයක් ගැන දැඩි ඇලීමක්වත් දැඩි අමනාපයක්වත් මට නැහැ. එන්න එන්නම මගේ සිත ඇලීම හා ගැටීම කියන අන්ත දෙකට දුවන ගතිය අඩු වෙනවා. ටිකෙන් ටික මගේ ශරීරය මගේ හිත පිළිබඳව අවබෝධයක් සමග මගේ හිත මැදහත් වෙනවා, උපේක්ෂාවේ පිහිටනවා. හැම මොහොතේම හටගෙන නිරුද්ධ වෙන මේ සිත කය දෙක දකින දකින්න මගේ සිත කිසිදු දෙයක් ගැන බැස ගන්න ගති අඩු වෙනවා. සම්පූර්ණ මගේ සිත ප්‍රඥාව නැමැති ආලෝකයෙන් බැබලී යනවා. අනිත්‍යතාවය තේරුම් ගන්න හැම මොහොතකම මගේ මුළු ජීවිතයේ පුරාම ප්‍රඥා ආලෝකයෙන් බැබලී යනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. මේ අනිත්‍ය බැලීම තුළින් මගේ හිතේ හටගන්නා වූ රාග, ద్వේස, මෝහ නැමැති අන්ධකාර කටල සුණු විසුණු වී යනවා. ඒ සියලු අන්ධකාරයන් ප්‍රඥා ලෝකයෙන් පහව ගොස් මගේ සිත, මගේ හදවත ප්‍රඥාවෙන් බැබලී යනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. පින්නතුනේ, බුදුදහමෙන් සඳහන් කරන භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අනුපිළිවෙලට තමන්ගේ හිත ටිකෙන් ටික දියුණු කිරීම. එකාතකින් නිතරම සිත අතීත අනාගත දෙපැත්තට දෝලණය වෙන මේ හිත වර්තමානය තුළ කුසල අරමුණක වැඩි වේලාවක් පවත්වා ගන්නට අපේ හිත පුහුණු කරනවා. අපි ඒ සඳහා දක්ෂ වෙනවා. ඒ අතර අපි හිත සමාධිමත් වෙන්න වෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්නට අපි උත්සාහ ගන්නවා. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට මේ අරමුණු තුල හටගන්න ඒ මොහොතට හටගෙන නිරුද්ධන ආකාරය අපි දකිනවා. දැක්කට පස්සේ ඒ අරමුණු තුලින් අනුවෙන්ජන ගන්න ගතිය, ඒ වගේ පස්සේ සලකුණ ඉතුරු කරගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපට ඇත්තටම ඉතුරු වෙන්නේ අර මුල් සිද්ධිය නෙවෙයි, ඒ සිද්ධියෙන් තමන් අවිද්‍යාවෙන් ගත්ත ටික තමයි හිතේ ඉතුරු වෙන්නේ. කවුරු හරි බැන්න හෝ වේවා, සද්දයක් ඇහුණ හෝ වේවා, ෆෝන් එකක් රින්ස් කියා හෝ වේවා, අර ඒ ඉතුරු වෙච්ච ටික තමයි අපි කෙලස් හැටියට මේ ගන්නෙ. අන්න ඒ අනුවෙන්ජන වශයෙන් ගන්න විදිය, ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමත් එක්ක. හිතන ගන්න ගති අඩු වෙනවා නම් පින්නතුනි, ඒ හිතේ තියෙන ඒවා බාහිර ලෝකයේත් එක්ක කතා කරන ගතිය කොච්චරනම් අඩු වේදනේ. අපි මේ වර්තමානයේ සිද්ධීන් පුද්ගලයන් ගැන කතා කරන්නේ සම්පූර්ණ පින්නතුනි අවිද්‍යාවේ බැසගෙන. අවිද්‍යාවේ බැසගෙන නේ අවිද්‍යාවේ ගිලිලා. අතීතයේ නිරුද්වේච්ච අරමුණු අපි නැවත රඟපාන ලෝකෙට පෙන්නනවා. අහවලා මෙහෙමයි කරේ, මෙහෙමයි කරේ, මෙහෙමයි මට බැන්නේ, මෙහෙමයි හැසිරුනේ කිය කිය සම්පූර්ණයෙන්ම අපි අර අතීතයේ නිරුද්ධ වෙච්ච අරමුණු වර්තමානට අරගෙන ඒ තුළින් මහා දුක් කන්දරාවක් අපි සාකච්ඡා කරනවා විඳිනවා. අපි ඇතැම් විට ඒ කතා කරන්නේ hina වේවි. නමුත් වෙනත් අපි මහා දුක් ගොඩක් භුක්ති විඳින් මේක කරන්නේ. ඉතින් මේ විදිහට මනස සමා සකස් කරගත්තොතින් තමන්ගේ මුළු චර්යාවට මුළු ජීවිතයටම ඒක බලපානවා වෙනතුනි. අනිත් කෙනෙක් ගැන කතා නොකර ඉන්න වගේ නෙක නෙමෙයි මේ කියන්නේ. කතා කරන්න පුළුවන්. හැබැයි හොඳ සිහියෙන් ඒක කරන්නේ. තමන්ම දන්නවා මේ අතීතයේ නිරුද්වෙච්ච දෙයක් මේක සිහි කරන්නේ කතා කරන්නේ කියන එක හොඳට දැනගෙන හොඳ අවබෝධයෙන් ඒක කරන්නේ. නමුත් වර්තමානයේ අපි අතින් බොහෝ විට වෙන්නේ මේ අවිද්‍යාව තුළ බැසගෙනයි මේක කරන්නේ. ඉතින් මේ අපි ඇති කරගන්නා වූ අවබෝධය පිනතුනේ අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන්නට ඕන. මේක තමයි අපි ධර්මයෙන් ලබන ආනිසංසය. මේක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නවත්, පරලෝකදී නිවන් දකින්නවත් කියන දහමක් නෙවෙයි. මේ ජීවිත කාලය තුළදීම මේ වෙනස, මේ සැනසීම තමන්ට ලැබෙන්නට ඕන. එතකොට සාමාන්‍ය සම්මුති ලෝකයේ අනුව තමන්ගේ දරුවෝ ටික ඥාතීන්ට යුතුයකම් කරමින් ඉන්න වගේම, රැකිරක්ෂා අධ්‍යාපන ආදී කටයුතු කරන වගේම ආධ්‍යාත්මික ලෝකයේ තුල තමන් ජීවත් වෙනවා. පිටස්තර කෙනෙකුට පේන්නේ තමනුත් අනිත්‍යය වගේ වැඩ කරන කෙනෙක් කියලා. එහෙම තමයි තමන්ට තමන් ගැන අනිත් ඇඩ පේන්නේ. නමුත් මනසෙන් තමන් මේ මහා ලොකු දර්ශනයක් එක්ක ඉන්නේ. තමන් නිවෙන සැනසෙන දර්ශනයක යෝනිසෝ මානසිකාරයක නිතර තමන් මනසින් ඉඳිමින් සාමාන්‍ය ලෝකයේ තමන් ඉන්නවා. හරියට විලක තියෙන මලක් වගේ. මල විලේ මඩේ හැටගෙන මඩේ වතුරෙන් ඉක්මිලා මඩේ නොගෑවේ මල ලස්සනට සුවඳ වත්ව තියෙන වගේ මේ සාමාන්‍ය ලෝකයා නැමැති මඩ ගොඩේ තමන් ඉඳගෙන ඒ ඇඟේ තියෙන කෙලෙස් තමන් ස්පර්ශ නොකර ඇතැම් විට ඒයටත් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ දහම් සුවඳ පතුරවමින් තමන් මේ සමාජය තුළ පියුමක් වගේ නෙළුමක් වගේ තමන් ජීවත් වෙනට දක්ෂ වෙනට ඕන. බොහෝ විට අපි සාමාන්‍ය ලෝකයා මේ බාහිර ලෝකෙින් ලොකෝ දේවල් බලාපොරොත්තු වෙනවා. මිනිස්සු හොඳට ඉන්න ඕන, සංවරව ඉන්න ඕන, තමන්ට කීකරු වෙන්න ඕන, මේවා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නේ. නමුත් ධර්මයේ දැනගන්න ගන්න මොකද්ද වෙන්නේ? තමන්ගේ දක්ෂතාවය තමයි ඒ විසම ලෝකයේ තුල සමචාරයාවෙන් ජීවත් වීම. ඒ විසම වූ ලෝකය තමන්ට වෙනස් කරන්න බැරි ලෝකයක් මේ තියෙන්නේ. ඒ නිසා ඒ ලෝකයේ තුල තමන් නිවැරදි වෙන්න වෙන්න අර නිවැරදි ලෝකයක තමන් හොඳ කෙනෙක් වෙනට වඩා තමන්ගේ වටිනාකම වැඩි. ඒ නිසා විසම වූ ලෝකයේ තුල සමචර්යාවක් ඇති කරගෙන සම මෙතෙන් සම ප්‍රඥාවෙන් ලෝකයේ තුල බැබලෙනටයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඉතින් එහෙම කටයුතු කරන්නට අප මේ සිද්ධ කළා වූ උතුම් ධර්ම ශ්‍රවණමය සීලමය භාවනාමය කුසලය අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා බයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පන්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පන්සති අත නින්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා.